නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස පුපුරිමා භික්ඛවේ කෝටින පඤ්ඤායති අවිඤ්ඤායිතෝ පුම්මේ අවිඤ්ඤානා හෝති අතපච්චා සම්භවීති ඒවමේ සංවික්කවේ වොච්චති අතච පන පඤ්ඤායති දප්පච්චයා අවිඤ්ඤාති ගෞරවනීය ස්වාමීන් වහන්සේලගේ නමස්කාරයයි සදහවත් පින්නතුනි අද මේ පින්නතුන් මේ පොසොන් පොහෝ දා සිල්ගත් වස්තාව 2016 වර්ෂයේ පොසොන් පුන් පොහෝ දා 2560 වෙනි බුද්ධ වර්ෂයයි මේ ගෙවෙන්නේ. ඉතින් අද දින මේ පින්නතුන් සිල්ගත් මොහොතෙහි උදෑසන සිදු කරන ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවටයි දැන් මේ සහභාගී වන්නට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. පින්නතුනි පොසොන් පොහෝ දා කියනකොට ලාංකික බෞද්ධයන්ට ඉතාම වැදගත් දවසක්. අපි පොහොයේ වැදගත්කමත් විනාඩි කිහිපකින් හරි සිහිපත් කරමු. ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේ බුදුදහම රැගෙන ලංකාවට ගිහිපු දවසයි අද සිහි කරන්නේ. ලංකාවේ විශේෂයෙන්ම අනුරාධපුරේ මේ පොහොයට හුඟක් පින්දහම් කරනවා. විශේෂයෙන් මිහින්තලේ ආශ්‍රිතව අටම ස්ථාන ආශ්‍රිතව ජයත්‍රී මහ බෝධිය රුවන්වැලිසෑය ආදී ස්ථාන ආශ්‍රිතව ලක්ෂ ගාණක් ජනතාව රැස් වෙලා මං හිතන්නේ ඊයේ දවසේ ලංකාවේ තිබුණේ පොහේ සැමරුවා. පින්තුනි මිහිඳු මහ රහතන් වහන්සේගේ සේවය ගැන අපි මදකට හෝ කල්පනා කළ බලන වටිනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ මේ ධර්මය අවබෝධ කරගත්තේ සසර බොහෝ කාලයක් පාරමිතා පුරලා. උන්වහන්සේ සුවිශාල කැපවීමක් කළා මේ ධර්මය තමන්ගේ ඥාණයෙන්ම අවබෝධ කරගන්න. සාමාන්‍යයෙන් අපි අපිට උපාධියක් ගන්න රැකියාවක් ගන්න සාමාන්‍යයෙන් අපි අවුරුදු 15ක් 20ක් වැඩිමනොත් 30ක් මහන්සි වෙනවා. දරුවෙක් හදන්නත් ඒ වගේ කාලයක්. නමුත් පින්තුනේ සම්මා සම්බුද්ධත්වයේ කියන්නේ මෙතරම් කෙටි කාලයක උත්සාහයක් නෙවෙයි. වසර වලින් ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක්. කල්ප වලින් ගත්තොත් කල්පයක නිතාම දිගු කාලයක්. අන්න ඒ කල්ප අසංකේය හතරක්. කල්පයක් කියන්නේ ඉතාම දිගු කාලයක් වසර කෝටි ගණනක කාලයක්. අන්න එවැනි කල්ප 1, 2, 3 වශයෙන් ගත්තොතින් ඒ කල්ප අසංකේය හතරක්. අසංකේය කියන්නේ 1.140 සංඛ්‍යාව. දැන් මිලියනෙට 0.6යිනේ. එහෙම වැඩි වෙල වැඩි වෙල 1.140 සංඛ්‍යාවක් තියෙනවනම් අන්න ඒකට කියන්නේ අසංකේය කියලා. එතකොට කල්ප අර දිගු කාල ඒ කල්ප අසංකේය 1.140 සංඛ්‍යාව වැඩි කිරීම 4. ඊළඟට ලක්ෂ්‍ය පුත්තව. ඒකට එකතු කිරීම ලක්ෂ්‍යය. අන්න ඒ වගේ කල්පයක්. කල්පවලින් කල්ප අසංකේය 4කුත් ආයි තව ලක්ෂයක් කාලයක් පෙරම් පුරලා තියෙන සම්බුද්ධත්වයට සඳහන්. ඒ සාමාන්‍ය පෙරම් පිරීම නෙමෙයි පින්නතුනි. නියති කරණ ගත්තට පස්සේ පුරපු කාලය. ඒතරම් දිග කාලයක් උන්වහන්සේ ආපු ගමනක ප්‍රතිඵලයක් තමයි සම්බුද්ධත්වය කියලා කියන්නේ. සුවිශාල කැපවීමක් කළා. ඇස්සිස් මස්ලියේ දන් දුන්නා. දරුවන්, දේපල, ඥාතීන් සුවිශාල පරිත්‍යාගයක් ඉතාම දිගු කලක් කළා. අවසානයේට තමන්ගේම ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයට අවබෝධ කර ගැනීමට කරපු කැපවීම තමයි අපි මේ අද භුක්ති විඳින්නේ. එනිසා ඔබ සද්ධර්මයේ නමින් සැබෑ ධර්මයක් නම් ඔබ අහන්නේ. ධර්මයේ නමින් සමහරට නොයෙක් කතාන්දර කියන්න පුළුවන්. ඒව නෙමෙයි මේ කියන්නේ. ඔබ සැබෑ ධර්මයක් අහනවා නම් ඒ අහන හැම බණපදයක් පාසාම බුදුරජාණන් වහන්සේගේ ලේ දහදිය කඳුළු එකේ මිශ්‍ර වෙලා තියෙනවා. උන්වහන්සේගේ සුසුම් පොද ඒ හැම දහම් පදයක් එක්කම මිශ්‍ර වෙලා තියෙනවා. එනිසා උන්වහන්සේට අපි කෘතඥ වෙන්නට ඕන. උන්වහන්සේ කෘතඥීම කියලා උන්වහන්සේට මල් ටිකක් පූජා කිරීම හෝ බුද්ධ පූජාවක් තිබීම නෙවෙයි උන්වහන්සේ අපෙන් අපේක්ෂා කළේ. උන්වහන්සේ ගැන ගුණ ගීතයක් ගායනා කිරීම, භක්ති ගීතයක් ගායනා කිරීම නෙවෙයි බුදුහාඳුරුව අපෙන් අපේක්ෂා කරේ. අපි ඒව කරනව ඒ වැරදි නෙවෙයි. නමුත් ඊට වඩා ගැඹුරින් දෙයක් වුණා බුදුහාඳුරුව අපෙන් අපේක්ෂා කළා. දැන් අපේක්ෂා කලේ මුලදීම මේ බුදුහාරෝ දේශනා කරේ මොකද්ද කියන එක අපි පැහැදිලිවම වෙනත් දර්ශන වලින් හඳුනා ගන්නට ඕන. ඊළඟට ඒ දර්ශනේ අපේ ජීවිතයට සම්බන්ධ කර ගන්නට අපි උත්සාහ ගන්නට ඕන. ඒ ධර්ම තුලින් අපේ ජීවිතයේ දුක් පීඩා දුරු කරන්න අපිට කොයිතරම් ඒක ප්‍රායෝගිකවද ඒක ගැලපෙනවද කියන එක අපි නොනින් බලන්න ඕන. දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් මේ බණ ඇහුවාම අපිට රැකියාවක් ලැබෙනවද, ලෙඩ සුව වෙනවද, දරුවෝ විභාග පාස් වෙනවද කෙනෙකුට හිතෙන්න පුළුවන්. පින්නතුනි බලන්න අපේ ජීවිතේ අපි කරදර දුක් පීඩා කියලා මොනවද හිතන්නේ? දැන්ට මොනවද අපි ජීවිතේ කරදර කියලා හිතාගෙන ඉන්නේ? ලෙඩක් හැදෙන එක, දරුවෙකුට විභාගයක් පාස් වෙන්න බැරි වෙන එක, ගෙදර මෝගේජ් එක ගෙවා ගන්න බැරි වෙන එක නේද? ණය තුරුස් වෙලා තියෙන ඒවා, කන්න බොන්න නොලැබුණොත් ඒවා, සීතල වැඩි නම්, රස්නේ වැඩි නම්, වාහනේ කැඩිලා නම් නේ, මේවනේ අපි මහා ලොකු කරදර ඉදිරිය දැන් සලකන්නේ. නමුත් පින්නතුනි ওই කරදර අතුරින් බලන්න ඔබේ ළඟම ඥාතියෙක්, ළඟම ඥාතියෙකුට මාරාන්තික ලෙඩක් හැදුණා කියලා සතියෙන් මියනවා කියලා. ඔබට දුක තියෙන එතකොට අර මෝගෙජ් එක ගෙවා ගන්න බැරි වෙනකෝ, වාහනේ කැඩිච්ච එක හෝ විභාගයේ දරුවා සමත් වෙච්ච එකද, අර ලෙඩේද? අර ලෙඩේ තමයි අපට ලොකුම දේ. තවත් සමහර කෙනෙක් කියන ඔබගේ ළඟම ඥාතියෙක් ඔබ ඉදිරිපිට මිය යනවා. ඇතැමිට ඔබට වඩා වයසින් අඩු ඔබේ සහෝදර සහෝදරියක් වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. ඔබ කැමැතිම ඥාතියෙක් ඔබේ ඇස් ඉදිරිපිට දැන් මරණයට ආසන්න වෙලා ඉන්නේ. මරණයටපත් වෙනවා. එක්කෝ අනතුරකින් මිය යනවා, එක්කෝ ලෙඩකින් මිය යනවා, එක්කෝ වෙනත් හේතුවකින් මිය යනවා. ඔබට එතකොට විඳ දරා ගන්න අමාරු අර විභාගයක් සමත් වීමද, ණය තුරුස් වෙලා තියෙන එකද, මේ දුකද? පින්නතුනි මේ දුක ඉවසන්න බැරි. පටාචාරාව කියලා කියන්නේ දින දෙක තුනක් ඇතුළතදී අම්මා තාත්තා දෙන්නත්, සහෝදරයත්, තමන්ගේ ස්වාමි පුරුෂයත්, දරුවෝ දෙන්නත්, තමන්ගේ නිවසත් සියල්ලක් මහිම වුණා. කෝසල බන්දුල මල්ලිකාව කියලා කියන්නේ එක මොහොතක යුද්ධයේදී ඇයට දරුවන් හිටිය 16 දෙනෙක්, යුගල 16ක් හිටියේ නිවුල්ලු 16 අවතාවට ලැබිත 32 දෙනෙක් හිටිය පුතු. දරුවෝ 32 දෙනයි, තමන්ගේ ස්වාමි පුරුෂයා බන්දුල සේනාධිපතියයි එක යුද්ධෙදි මිය ගියා. එකම යුද්ධයේදී උපක්‍රමයකින් මිය ගියා. පින්නතුනි මේ දුක් ධර්මයේ තුලින් මිනිස් ලෝකෙ විඳගත්තා. බන්දුල මල්ලිකාවට තමන්ගේ දරුවෝ 32 දෙනයි ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා කියන කාරණය දැනුම් දෙනකොට ඇය දානයක් බෙදමින් හිටියේ. ලියුමක් ගෙනත් දුන්නේ නැමතියි. ඒ ලියුම බලලා ලියුමත් ගොලි ගහගෙන ඉන්නේ තියාගෙන දානෙ බෙදමින් හිටියේ. බන්දුල මල්ලිකාව ගැන සෝවන ලීතිය කෙනෙක්. ඒ මොහොතේ හරියට සිහින් හිටේ පිනතුනි, ඒ දුක් ටිකෙන් ඇයට නිදහස් වෙන පුළුවන්කම ලැබුණා. පිනතුනි පටාචාරාව මුලදී දුකටපත් වුණ ධර්මය දන්නේ නැති නිසා, නමුත් පස්සේ අනිත් දුකටපත් වෙලෙන අනිත් අයට පිහිට වෙන්න බන කිව්වයි. පින්නතුනි මේ වගේ දුක් ටිකක් දුරු කරන්න තරම් ශක්තිමත් ධමයක් නම් මේක ඔබට ජීවිතේ අනිත් නැති කරන්න බැරි, ඉක්මවා ගන්න බැරි දුක් තියෙනවද? ඔබට අනිත් සියලුම දේවල් ඔබට ජය ගන්න පුළුවන් මේ ධර්මයෙන්. එහෙම ධමයක් තමයි බුදුහාඳුර අපට දේශනා කළේ. ඒ ධමයෙන් අපේ ආධ්‍යාත්ම දියුණුව විතරක් නෙවෙයි. පින්නතුනි ඔබ ඒ ධම රකින්නවා නම් ඔබ පූජනීය පුද්ගලෙක් බවට පත් වෙනවා. ඔබට දෙවියනුත් වඳින කෙනෙක් බවට ඔබපත් වෙනවා. ඔබ මේ ධර්මය අවබෝධ කරගෙන මිය ගියොතින් නිකන් නෙවෙයි පින්නතුනි, අපි රහත් වෙලා මිය ගියොතින් අපේ කෙස් ටිකක් අරගෙන මිනිස්සු දාගයක් හදලා පුදනවා. අපි ලෝකෙම ජනාධිපති වුණත් පින්නතුනි අපේ කෙස් අරගෙන චෛත්‍ය දන්නේ කවුරුවත්? අඩු ගන්න වත්තකවත් අලු ටිකක් අදාගන්න වතු පාළු වෙනවා කියන්නේ. පින්නතුනි අපේ ධර්මය අවබෝධ කරගෙන ඒ සහිත සිරුරකින් මිය ගියොතින් අපේ මස් පොදක් ඇට කැබැල්ලක් ගානේ ලෝකෙට පූජනීය වෙනවා. එහෙම දහමක් අපට මේ ලැබිලා තියෙන්නේ. ඔබ කාන්තාවක් වුණත් ඔබට බ්‍රහ්මෙක් ඇවිල්ලා දන ගහලා වඳින මට්ටමට එනවා ඔබ මේ දහමෙන් ප්‍රයෝජන ගත්ත කෙනෙක් නම්. ඔබ ජීවිතයේ වටිනාම කෙනෙක් බවට පත් වෙනවා. අපි විතරක් නෙවෙයි, අපේ ශරීරය විතරක් නෙවෙයි, එදාට ඔබ පාවිච්චි කරපු බඩුවක් තියෙනවා නම්, ඔබ හිටියේ ගෙදරක් තියෙනවා නම්, ඒ ගෙදරටත් ඒ බඩු භාණ්ඩවලත් මිනිස්සු පූජා කරනවා. ඒ නිසානේ පින්වත්නි බුදුහාඳුරගේ පටි ධාතු වරගෙන දාගයක් හදලා තියෙනවා. බුදුහාඳුරගේ පාත්‍රා ධාතු වරගෙන දාගයක් හදලා තියෙනවා. එංගේ කොටස් විතරක් නෙවෙයි පාවිච්චි කරපු බඩුත් බඩුවල කෑලි අරගෙන චෛත්‍ය හදලා තියෙනවා. පින්වත්නි ඒ ලැබුණේ උගත්කම නිසාවත් ධනවත්කම නිසාවත් පිරිස් බලය නිසාවත් නෙවෙයි. ඒව ලැබුණේ පින්වත්නි මේ දහම ජීවිතයට සම්බන්ධ කරගෙන මේ ප්‍රතිඵල විදියට. ඒ නිසා එවැනි මහා වටිනා දර්ශනයක් අපට ලැබලා දීලා තියෙන ශාස්ත්‍රයේ අපට ඉන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වත්නි ඒ බුදුහාඳුරුව පිරණ පැට පස්සේ වසර 2560 ඒ දහමේ මූලික බුද්ධ දේශනා නොවෙනස් වෙන විදියට දිවිහිමියෙන් ජීවිත පරිත්‍යාගයෙන් අපමණ උත්සාහයකින් යුගයෙන් යුගය මේ දහම අරගෙන ආපු සංඝරත්නයක් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තුන් මාසයක් ගත වෙනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පින්නතුනේ රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මේ විසිරලා තියෙන බණ ටික ධර්මදේශනා ඔක්කොම හරියට ලස්සන මල් වැලක් ගොතන වගේ සියල්ලක් මානුපිළිවෙලට හදලා යුගයෙන් යුගයේ ඉදිරියට කටපාඩමින් ගෙන යන්න ඒ රහතන් වහන්සේලාටත් ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍යයන් ශිෂ්‍යන්ටත් බාර දුන්නා. බුදුහාඳුර සියසින් දැකපු රහතන් වහන්සේලා 500 නමක් එකතු වෙලා මහා කාශ්‍යප හාඳුරගේ මූලිකත්වයෙන් මේ සංගායනාව කළේ. ඒ සඳහා අජාසත් රජතුමා සම්පූර්ණ දායකත්වයෙන් දැරුවා, සම්පූර්ණ ආරක්ෂාවක් ලැබුවා. පින්නතුනි මහා කාශ්‍යප හාඳුරුව කියලා කෙනසු විශේෂ කෙනෙක්. මහා කාශ්‍යප හාඳුරුවගේ චරිතය ඔබ කියවන්න පොත්පත්ේ මහමුණුවකින් කියවන්න, ඔබේ දරුවන්ට ආදර්ශ දෙන්න. ඒ වන විට සැරියුත් හාඳුරුව පිරන් පාල හිටියේ, මුගලන් හාඳුරුව පිරන් පාල හිටියේ, අග්‍රස්ථානක දෙනවම හිටියේ නැහැ. ඊළඟට පිනතුණු වගකීම දරන හිටියේ මහකාශ්‍යප හාඳුරෝ. මහකාශ්‍යප හාඳුරෝ බුදුරජාණන් වහන්සේ සමීපයේ මුල් කාලේ හිටියේ. නමුත් පස්සේ කාලේ උන්වහන්සේ ටිකක් ඈතට ගියා. රූපයෙන් බුදුහාඳුරන් ටිකක් සමානයි. ඒ නිසා සමහර ඇතැම්මිට මහකාශ්‍යප හාඳුරෝ පිණ්ඩපාත යන පාරවල්වල බුදුහාඳුරෝ ඊට පස්සේ පිණ්ඩපාත යනවා. නෑ ඇතැම්මිට බුදුහාඳුරෝ ඉස්සෙල්ලා පිණ්ඩපාත යනවා, ඊට පස්සේ මහකාශ්‍යප හාඳුරෝ. සමහර අය මහකාශ්‍යප හාඳුරෝ කියලා හිතලා රැවටිලා බුදුහාමරණ දානෙ බෙදලා ඊට පස්සේ ආයෙ ටික අරගෙන ආවෙ මහකාශ්‍යපහාඳුරට බෙදෙනවා. එහෙම වෙච්ච අවස්ථාවේදී වුණේ ඉතින් ඒකට කල කිරෙලා ඊට පස්සේ මහකාශ්‍යපහාඳුර තීරණය කළා මං ආයෙ බුදුහාඳුර වැඩ ඉන්නකොට ඒ පැත්තේ ඉන්න ටිකක් ඈත ඉන්නවා කියලා. උන්වහන්සේ සිසු පිළසත් එක්ක ඈත වනාන්තරයකට ගිහිල්ලා හිටියා. උන්වහන්සේ ප්‍රාර්ථනාවක් කළා බුදුරජාණන්සේ පිරන් පපු දවසක මේ කැලේ තියෙන මල් කොළ ඔක්කොම මේ ගස්වල තියෙන වැටෙන්න ඕන කියලා ප්‍රාර්ථනාවක් කළා. උන්වහන්සේ ඒ විදියටම මේ ඒක දැක්කට පස්සේ දැනගත්තා. ඊට පස්සේ උන්වහන්සේගේ ඥානවලින් බැලුවා බුදුන් පිරණ පාලා උන්වහන්සේ වැඩම බලන්න වැඩම කළා. පින්නතුනි මහා කාශ්‍යප හාමුදුරුවෝ කියන්නේ දුතාංගධාරී ස්වාමීන් වහන්සේ කෙනෙක්. දුතාංග කියලා කියන්නේ සීලයටත් වඩා කියල යමන් ශික්ෂාපද තියෙනවා. රුක්ක මූලිකාංගයේ තියෙනවා ජීවිතාන්තය දක්වාම ගස් මුලල ඉන්නේ. අබ්බෝකාශිකාංගයේ තියෙනවා ජීවිත කාලයම විවේක හිස් භූමිවල ඉන්නේ. ජීවිතාන්තය දක්වාම උන්වහන්සේ කොට්ටක නිදාගත්තේ නැහැ. මේ වගේ දූතාංග තියෙනවා. පින්ඩපාතෙමයි යපුනේ පාසුගල සිවුරමයි දැරුවේ. දිනක් බුදුහාමර සඳහන් කරන මහා කාශ්‍යප ඔබ දැන් හුඟ කලක් පාසුගල සිවුරු දැරුවා, හුඟ කලක් පින්ඩපාතෙම යපුනා, හුඟ කලක් ගස් යට හිටියා, සුසාන භූමිවල හිටියේ. දැන් ඇති දැන් ඔබ සාමාන්‍ය විදිහට නගරයට එන්න ඇවිල්ලා සාමාන්‍ය මිනිස්සු පූජා කරන දානීය ගෙවල් වල දාන හොඳ සිවුරු පරිහරණය කරන්න කියලා. සරුතය මහා කාශ්‍යපතුමා මොකද කිව්වේ? බුදුහාඳුරේ මම තව දුරටත් මගේ ජීවිතාන්තය දක්වාම මම මේ දුතාංග ධාරියම ඉන්නයි තීරණය කළේ කියලා. දැන් බුදුහාඳුර කිව්වටත් වඩා උඩින් ගියාමේ නේ. දැන් ගුරුවරයෙක් නම් කේන් දෙගන්නේ නේ මගේ ගෝලයේ තියෙන සැර කියලා. පින්නතුනි බුදුහාඳුර මොකද කළේ? සාදු පහර දුන්නා. මහා කාශ්‍යපහාඳුර කියනවා මගෙන් පස්සේ අනිත්යට ආදර්ශයක් පිණිස මම තව දුරටත් මේ වගේ ඉන්නවා කියලා. මහකාශ්‍යපහාඳුර නිතරම අනිත්ය ගැන අනිත්යට ආදර්ශයක් වෙන විදිහට උත්සාහ කළා. නැහැ ශක්තිය වගේ සිද්ධිමුක්ක් තියෙනවා. ඒ වගේම මහකාශ්‍යපහාඳුර වඩින්න බව දැනගෙන හිටේ නැනි ස්වාමින් වහන්සේට බුදුහාමරගේ ආදාහනය කරන වෙලාවේ මම සම්බුද්ධහාමරු දැනගෙන හිටියා. බොහෝ දිනක් උන්වහන්සේගේ ශරීරයට ගිනි දල්වන්න උත්සාහ කළා. නමුත් ශරීරය මොනවාහසේ ප්‍රාර්ථනාව නිසා දැල්ලුනේ නැහැ. විවිධ උත්සාහ කළා බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ශ්‍රී දේහයට ගිනි දල්වන්න බැරි වුණා. ඊට පස්සේ මහකාශ්‍යප මහතුරු වැඩිනකොටම දෙපා පැත්ත විවෘත වුණා. උන්වහන්සේ වන්දනා කළා. වන්දනා කරපුවාම සාමාන්‍යයෙන් ඉබේම දැල්ුණා කියලා කියන දෙහි. පින්තුණි ඒ වගේ සුවිශේෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් මහකාශ්‍යප මහතුරු කියලා කියන මහකාශ්‍යප මහතුරු තමයි පළවෙනි ධර්ම සංගායනාවෙහි පැවිදි ස්වාමීන් වහන්සේලගෙන් මූලිකත්වයේ ගත්තේ. ඊට අමතර ආනන්ද හාමුදුරු, උපාලි හාමුදුරු වගේ ස්වාමීන් වහන්සේලා ධර්මයේ විනයේ මූලිකත්වයේ ගත්තා. අරගෙන 500ක් රාහතන් වහන්සේලා තුන් මාසයක් ධර්මය සජ්ජහානා කරලා ධර්ම අනුපිළිවෙලට සකස් කළා. මේ අවුරුදු 5000කට අධික කාලයක් මේ ධර්මයේ රැගෙන යන විදී ස්ථාවර පදනමකින් ස්ථාපිත කළා. පින්නතුන රාහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ ධර්මය හොඳින් ප්‍රත්‍යක්ෂ කරපු, අනිත්‍යතාවය හොඳට දැකපු, මේ දකින රූපය මේ මොහොතේ කියලා දකින, මේ අහන ශබ්දේ මේ මොහොතේ දැකලා ඉවර වෙනවා කියලා අනිත්‍යතාවයේ මතම සම්පූර්ණ ජීවිත කාලය ගත කරන රහතන් වහන්සේලා තමයි මේ අවුරුදු 5000කට අධික කාලයක් මේ ධර්මයේ ලෝකයා හමු යන්නට සැලසුම් සකස් කළේ. සාමාන්‍ය අපි යම් කිසි දෙයකට ගැරන්ටි තියන්නේ කොහොමද? අවුරුදු 100යි 200යිනේ. අපි මේ නිත්‍යයි හිතන් ඉන්න අපිනේ. නමුත් අනිත්‍යතාවයේ ප්‍රත්‍යක්ෂ කරපු උත්තමයන් වහන්සේලා කොයි තරම් දුර දැක්මකින් වැඩ කළා tieද? මේක තමයි පිනතුන ප්‍රඥාව කියලා කියන්නේ. ඒ තුන් මාසයක පස්සේ කරපු සංගායනාවන් පස්සේ නැවත සංගායනා කරන්න වුණා බුද්ධ පරිනිර්වාණය අවුරුදු 100කට පස්සේ. පිනතුනි බුද්ධ පරිනිර්වාණය අවුරුදු 100කට පස්සේ කරපු සංගායනාවට සහභාගී වුණා සමහර බුදුහාමුදුරුවෝ දැකපු රහතන් වහන්සේලා. බුදුහාමුදුරුව සියසින් දැකපු රහතන් වහන්සේලා හිටියේ. කියන්නේ ඒ කාලේ බුදුහාමුදුරුවෝ පානකට අවුරුදු 20 විතර 20 30 වෙච්ච අය සමහර රහතන් වහන්සේලා අවුරුදු 140 160 ස්වාමීන් වහන්සේලා හිටියා. බුදුහාමුදුරුවෝ දැකපු අය දෙවෙනි සාරම සංගණනාව තියෙනකොට. උන්වහන්සේලා තමයි උන්වහන්සේලා ඔක්කොම අය නෙවෙයි කීප දෙනෙක්ම හිටියා. ඒ ස්වාමීන් වහන්සේලා 750කක එකතුවකින් මාස 6ක් කට ආසන කාලයක් ධර්මය සංගායනා කළා. දෙවෙනි ධර්ම සංගායනා කළා. තව දුරටත් මේ ශාසනයේ ගැටළු නිරාකරණය කළා. ඉදිරියට ගෙන යන ශක්තිමත් පදනමක් දැම්මා. ඒ ස්වාමීන් වහන්සේලම කල්පනා කරලා බැලුවා ආයේ මේ වගේ ශාසන අන්තර්දහනයක් ශාසන අර්බුදයක් ඇති වෙන්නේ කොයි කාලයකද කියලා බලන. ඊට පස්සේ පෙනී ගියා තවත් අවුරුදු 230කින් විතර පස්සේ, කියන්නේ බුදුහාඳුර පිරන් කල අවුරුදු 230 ගානකට පස්සේ නැවත මේකට මේ වගේ වැසෙනයක් එනවා. ඒ කාලෙත් අපි මොකද කරන්න කියලා කල්පනා කළා. පිනොතින බලන්න කරපු උපක්‍රමය කරපු ක්‍රියාමාර්ගය ඒ කාලයට අවශ්‍ය කරන පුද්ගලයන් විශ්වයේ යම් යම් තැන්වල ඉන්න ඇට දිවි ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉන්න ඇට ගිහින් ආරාධනා කළා මේ කාලේ මනුස්ස ලෝකේ පහළ ලොව මේ ශාසනික කර්තව්‍ය කරන්න කියලා. ඒ දෙවෙනි සර්ම සංගයට සහභාගී කරහතන වංශය. මේ පිනොතින අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි අශෝක රජතුමාගේ කාලේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාලා අවුරුදු 236කට පස්සේ ස්වාමීන් වහන්සේලා 19ක් එකතු වෙලා තුන්වෙනි ධර්ම සංගණනක් පවත්වනවා. ධර්මයේ සංගහනා කරලා ඒ ධර්මයේ ප්‍රදේශ 9කට, ලෝක රටවල් 9කට ව්‍යාප්ත කරනවා. එන් එක රටක් තමයි අපේ ලංකාද්වීපය කියලා කියන්නේ. ඒ ලංකාවට වැඩම කළේ මිහිඳු හාමුදුරුවෝ. මිහිඳු හාමුදුරුවෝ කියලා කියන්නේ ධර්මාසන රජතුමාගේම පුතා. ඒ වගේම මිහිඳු හාමුදුරුවොත් එක්ක ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල කියලා ස්වාමීන් වහන්සේලා තවත් උපසමද ස්වාමීන් වහන්සේලා හතර නමක් ආව. කොඹ සමද ස්වාමීන් වහන්සේලා පස් නමක් ආවා. ඒ පස් නමක් ආවේ උපසම්බදා විනය කර්මයක් කරන්න. භික්ෂු විනය කර්ම ප්‍රධාන විනය කර්මට අඩමු වශයෙන් ස්වාමීන් වහන්සේලා පස් නමක් තියෙනවා උපසමද හාමුදුරුවෝ. ඒ නිසා තමයි පස් නමක් වැඩම කළේ. ඊළඟට සුමන සාමණේරයන් වහන්සේ ආවා. සුමන සාමණේරයන් වහන්සේ කියන්නේ කවුද? සංගමිතා මෙහෙණියගේ ගිහි කාලේ පුතා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්, අවුරුදු 7 කෙනෙක්, සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් උන්වහන්සේට වැඩම කළා. ඊළඟට බණ්ඩක උපාසකයෙක් කියලා ආවා. තවත් ඒ වගේම අශෝක රජතුමාගේ ඥාති පුත්‍රේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් අංගාර යා මෙහෙදී උපසම්බදා කළ උපසම්බදා කරන විදිය පෙන්වන්න. ගිහි උපාසකයෙක් රැගෙන ආවේ ඒ උපාසකයා ස්වාමීනාට උපස්ථාන කරන්න කොහොමද කියලා මිනිස්සුන්ට පෙන්වලා ලංකාවේ. ඒ වගේම ඔහු මෙහෙදී මහාන කළා. මහානකමක් කරන්නේ කොහොමද කියන එක පෙන්වන්නේ ඒකන් ආවේ. පිනුතුනේ මිහිඳු හාමුදුරුවන්ට ලංකාවට වඩින්න ඒ රැස්වෙච්ච කමිටු ආරාධනා කරනකොට ලංකාවේ කවුද රාජ්‍ය කළේ? ලංකාවේ නෑ බෙන්තුනි. ආරාධනාව ලබනකොට, ආරාධනාව ලබනකොට ලංකාවේ රාජ්‍ය කළේ මුටසීව රජතුමා, දේවාන බිරිසල්තුමාගේ පියතුමා. නමුත් එතුමා හුඟක් වයසට ගිහින් දුර්වලම හිටියේ, මරණාසන කාලේ වගේ හිටියේ. මිහිඳු හාමුදුරුවෝ කල්පනා කළා දැන් ලංකාවට ගියොත් දැන් බුදුසමය පිටවන වෙලාව නෙවෙයි. එනිසා ටික කල ප්‍රමාද වුණා. ආරාධනාව ලබන මාස කිහිපයක් ප්‍රමාද වුණා. ඒ කාලේ තමන්ගේ මෑණියන් හිටිය වේදිසාගිරි කියන ප්‍රදේශයට ගිහිල්ලා අම්මට බණ එහෙම කියලා අම්මට ධර්ම දේශනා ආදිය කරමින් මාස කිහිපයක් ප්‍රමාද වුණා. ඒ විතරක් නෙවෙයි, ඒ කාලයේදී උන්වහන්සේ ලංකාවේ භාෂාව, ලංකාවේ තින්දර ටිකක් ළඟ යන භාෂාවක් තිබුණේ, උපභාෂාවක් වගේ, ඒ භාෂාවත් අධ්‍යයනය කළා. ත්‍රිපිටකෙම කටපාඩම් කළා. අටුව ආදී සියල්ලක්ම උන්වහන්සේ උද්ඝ්‍රහණය කළා. පින්නතින සහතන වහන්සේ කෙනෙක් කියන්නේ කත කිච්ච කෙනෙක් කියලා කියනවා. කයි කරන්න දෙයක් නැහැ කියලා කියනවා. කෙලෙස් දුරු කිරීම සඳහා රහතන් වහන්සේ කෙනෙකුට නැවත කරන්න දෙයක් නැහැ. හැබැයි පින්නතුනි, රහත් උනට පස්සේ රහතන් වහන්සේ කෙනෙක් හිතනවා තවදුරටත් මම ලෝකයට සාසන සේවයක් කරන්න ඕනේ කියලා. ඒ සඳහා දිනු කරගත් යුතු ස්කිල්ස් තියෙනවා නම්, කුසලතා තියෙනවා නම් ඒව දිනු කරගන්නවා. භාෂා ඥානව නම් භාෂා ඥානෙ දිනු කරගන්නවා. යමක් ඉගෙන ගන්නව නම් ඉගෙන ගන්නවා. අභිඥා ලබන්න ඕනේ කියලා හිතුවොත් අභිඥා නැතුව රහත් වෙච්ච නමක් අභිඥා ලබාගෙන තවත් ලෝකයට සේවය කරන්න ඕනේ කියලා හිතුවොත් අභිඥා ලබා ගන්නවා, ඉර්ධි බල ලබා ගන්නවා. ඒ ලබාගන්නේ තමන් ඉස්මතු වෙන නෙවෙයි, තමන් මේ හැකියාව තියෙන කියලා ලෝකෙට පෙන්නන නෙවෙයි, මේ ධර්මයේ ස්ථාපිත කළා දහම ලෝකෙට යාම සඳහායි මේව කරන්නේ. එතකොට මිහිඳු හාමුදුරුවෝ ත්‍රිපිටකය කටපාඩම් කරගත්තේ. හැබැයි සාමාන්‍ය කෙනෙකුට ඉක්මනින් පුළුවන්, හිත දියුණු නිසා, සතිය දියුණු නිසා වේගෙම පුළුවන්, භාෂා ඥාන අධ්‍යාපන වේගෙන් දියුණු කරගන්න පුළුවන්. පින්නතුනි, මිහිඳු හාමුදුරුවෝ රහත් වුණාට පස්සේ තමයි ඉගෙනගෙන ත්‍රිපිටකය. ඉතින් ලංකාවට එන්න කලින් ලංකාවේ ඒ කරන්න ඕන වැඩ පිළිවෙල සම්පූර්ණ සැලසුම් ගත කරලා තමයි ලංකාවට ආවේ. නිකන් ආරාධන ලැබිච්ච ගමන් ආවේ නෑ. මුටසීවරයතුමාගෙන් පස්සේ මාස කිහිපයකට පස්සේ තමයි ආවේ ඇවෑමෙන් ආරාධන ලැබල. ඊට පස්සේ දේවාන පිසරයතුමා රාජ්‍යයටත් පත් වුණාට පස්සේ තමයි මිහිඳු හාමුදුර ලංකාවට එන තීරණය කළේ. මිහිඳු හාමුදුර ලංකාවට එන කලින් දේවාන පිසරයතුමාත් එක්ක සම්බන්ධතා තියාගෙන ඉති අශෝක රජතුමා, අශෝක රජතුමා කලින් ලියුමක් එව්වා. මොකද ලියුමෙව්වේ? මම බුදුන් දහම් සඟුන් කියන තුනුරුවන් සරණ ගියා. ඔබත් තෙරුවන් සරණ යන්න. මම ඒ සඳහා ළඟදීම ධර්ම දූතයන් වහන්සේ ලියවනවායි කියලා. පින්නදින භූමියක බුදුහාමරන්ගේ අදහසක් මේ. ඔබේ ළඟම මිත්‍රෙක් හරි ඥාතිවරයෙක් හරි ඉන්නවනම්, ඒ කෙනා ඔබ කියන දේ අහන සූදානම් නම්, ඔබ බුදුන් දහම් සඟුන් කියන ත්‍රිවිධ රත්නයේ සරණ ගිහිලා නම් ඉන්නේ, ඒ ඔබගේ ඥාතිවරයාට හෝ ඔබගේ හිතවතාට මේ තෙරුවන් දායාදේ ලබා දෙන්න කියලා. ඒක තමයි ඒ කෙනාට කරන ලොකුම උපකාරය කියලා. ඒක මේ බලෙන් ආගමට හරවා ගැනීමක් වෙන්නේ නැහැ, මේක බය වෙන්න එපා. පින්නතුනි, එයාට කරුණු පැහැදිලි කළ දීලා එයා තෙරුවන් සරණ යවන්න උත්සාහ කරන්න. ඒක පින්නතුනි දැන් කාලේ නම් හොඳින් කරන්නේ. මේ පින්නතුන් අහලා ඇති. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ රට්ටපාල ගටිකාර දෙනගේ කතා මේ පින්නතුන් අහලා තියෙනවනේ. ගටිකාර අනාගාමී වෙල හිටිය යාළුව, තමන්ගේ යාළුව ජෝතිපාලව බුදුහර ළඟට එක්කමයි කොහොමද? බලෙන් කේස් වැටියෙන් අල්ලගෙන එක්කන් ආවේ. නිකන් නෙවෙයි, දැන් නම් මානව හිමිකම් කියන නඩු ගහයිනේ. පින්නතුනි, එහෙම හරි මේ දහම ලබා දෙනවා පින්නතුනි. පින්නතුනි, එහෙම කළත් පාඩුවක් නෑ, යාට සසරටම යහපතක්. කෙනෙකුට කෑමක් දුනොතින් ඒක පින්නතුනි දවසයි දෙකයි ප්‍රයෝජනය. කෙනෙකුට ඇඳුමක් දුනොතින් ඒක අවුරුද්දයි දෙකයි. කෙනෙකුට ගෙදරක් හදලා දුනොතින් ඒක ජීවිත කාලයක් විතරයි. කෙනෙකුට රැකියාවක් දුනොතින් ඒක අවුරුදු 50කට කාලයක් විතරයි. නමුත් කෙනෙකුට සද්ධර්මයෙන් පීඩක් වුනොතින් ඒකේ කෙනාගේ මුළු සසර ජීවිතේටම පිනතුනේ එක යහපත. ඒකේ කෙනාගේ සසර ජීවිතේටම කරන සසර ගමනේ නික්මනකත් කරන උපකාරයක් ඒක. ඒ විතරක් නෙවෙයි පිනතුනේ. ඇයි මේ ඔබගේ ළඟම යහළුවන්ට ඥාතීන්ට මේ ධර්ම දායාදේ දෙන්න කියලා කියන්නේ ඇයි? ඇයි ඒකට හේතුව? පින්නතුනි ළඟම ඥාතිය මිය ගියාම තමයි ඔබට වැඩිපුරම දුකක් හටගන්නේ. අනිත් අයෙන් මැරුණට ඔබට දුකක් නැහැ. ඒකට ගාණක්වත් නැහැ නේද? ආන්නේ කී දෙනෙක් මැරුණද කියලා විතරයි අහන්නේ. 50ද 60ද 57ද නේ ගාණ විතරයි අහන්නේ. අපට කිසි දුකක් නැහැ. අපට වැඩිපුරම දුක පින්නතුනි අපේ ළඟම ඥාතියෙක් මිය ගිය අවස්ථාවේ. ඒතර අන්න ඒ දුක දුරු කරන්න අපි මොකද කරන්න ඕන? මරුවට පස්සේ පේනොතනේ පින්කම් කාලේ විතරක් බෑ. එයා ඉන්න කාලේ එයාගේ කුසලයේ දිනු කරලා එයා මිය ගියාට පස්සේ එයාට ලැබෙන අලුත් ආත්ම භාවය ජීවත් වෙලා ඉන්න කාලේ හිටියේ භවයට වඩා හොඳ තැනකට යන්නට තමන් උදව් කළා නම් අන්න ඒක තමයි පේනොතනේ තමන්ට සැනසෙන තින කාරණේ. ඔබේ පිහිට නිසා ඔබේ මඟ පෙන්වීම නිසා ඒ තැනස්සා දැන් හොඳ තැනක ඉපදිලා ඉන්නවා කියලා ඔබට විශ්වාසනීයත්වයක් ඇති වුණොත් ධර්මානුකූලව පින්නතුනේ ඔබ ඇත්තෙම අඩන්නේ නැහැ. මානුෂ ලෝකේ හිටපු කෙනෙක් ආයේ ඊටත් වඩා හොඳ තැනක නම් ඉපදුනේ නැත්නම් දිවි ලෝකෙට හරි මෘත් ලෝකෙට හරි නම් ගියේ. ඔබ අඬනවද? අනේ මාව දාල යන්න එපා කියලා. ඔබ කවදාවත් අඬන්නේ නැව සතුට අනේ හොඳයි කියලා. යාන සුභවත් වෙනවා හොඳ ගමනක් කියලා. පින්නතුනේ අපි හඬන්නේ වැළපෙන්නේ අපිට මෙන්න මේ යුතුයකම කරගන්න බැරි වෙන සාබෝධනේ කඩන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ ඔබගේ සමීපතමයට මේ ධර්ම දාය දෙන්න. එයා ඉන්න කාලේ ඔබගේ අම්මලා තාත්තලාත් එක මේ පිනුතුන් පින්කම් කර නැත්ුනේ නේ. එයා ඉන්න කාලේ මේ අතගස්සලා එයා සහභාගී කරගෙන හැකිතා කියා තමන්ට මේ පිහිට වෙච්ච උපකාරයට එයාට පත් උපකාර කරන්න එයාට සුභ ගමනක් යන්න. එයාගේ ඊළඟ ආත්ම භාවයේ මේට වඩා සුගත ගාමී වෙන එයාට උදව් උපකාර කරන්න. පින්නතුනි අශෝක රජතුමා තමන් තෙරුවන් සරණ ගිය ගම තමන්ට මතක් වුණේ තමන්ගේ ඇතම මොඩසිව රජතුමා තෝර හිතවත් ඉන්නේ නැති. ඒ වගේම මොඩසිව රජතුමා බලේ ඉන්න කාලෙම වුණත් ඊළඟට ඒ බලයට පත් වෙන දේවනපිස්ස කියන උ දැනගෙන හිටියා. සමීපම රාජ්‍ය බලයක සම්බන්ධතා තියෙනවා. පින්නතුනි ඒ සම්බන්ධයෙන් මත තමන්ගේ මිතුරාටත් මේ ධර්ම දාය දෙ ලබා දෙන්න ඕන කියලා කල්පනා කරලා විතරක් නෙවෙයි තමන්ගේම පුතා මෙහාට එව්වා. පස්සේ තමන්ගේ දුවත් මෙහාට එව්වා. පින්නතුනේ අවුරුදු 48ක කාලයක් 48කට ආසන්නක 47ක විතර කාලයක් මුටසීව දේවනමිත්‍රයතුමාගේ රාජ්‍ය කාලේ අවුරුදු 40යි. ඒ අවුරුදු 40ක කාලයත් ඊට පස්සේ රාජ්‍යත්වයට පත් වෙන උත්තිය කියලා රජ කෙනෙක්. දේවනපිසගේ සහෝදරේ ඔහු රාජ්‍යයට පත් වෙන අවුරුදු 7ක් යනතුරු. එතකොට පුරා අවුරුදු 47ක 48ක කාලයක් මිහිඳුහඳු ලංකාවේ වැඩ සිටියේ නැවත ඉන්දියාවට වැඩම කළේ නැහැ. උන්වහන්සේ ලංකාවට ආවේ අවුරුදු 48ක් විතර ගියාට පස්සේ තමයි වයස අවුරුදු 80 දී ලංකාවේ පිරුවන් පෑවේ. එතකොට ඒ වැඩම කරපු මිහිඳු හාමුදුරුව මුලින් අම්බස්තලයට වැඩම කළා. දේවනපිස රජතුමාට බණ කියලා ඔහු පහදවලා ඒ පහදවන කලින් මුලින් ඔහුගේ බුද්ධිය පරීක්ෂා කරන්න ඔහුගෙන් ප්‍රශ්න මාලාවක් ඇහුවා. මේ පිනතන හුඟා පුරුදු පැණයක් නේද අඹ පැණය කියලා අපි කියන්නේ. එතන ආශ්‍රිතව අඹගස් කිමුණ රජතුමාගෙන් ඇහුවා. රජතුමනි මේ අඹගස් හැර මේ අඹගස් හැර තවත් අඹගස් තියෙනවද කියලා. ඔය ස්වාමීනි මේ අඹගස් හැර තවත් හුඟක් අඹගස් තියෙනවා කියලා කිව්වා. ඊළඟට ඇහුවා ඒ අඹගසුයි මේ අඹගස් හැර වෙනස් ගස් තියෙනවද කියලා. ඔය ස්වාමීනි තවත් බොහෝ ගස් තියෙනවා. අඹ නොවන තවත් බොහෝ ගස් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවා ඒ අනිත් අඹගසුයි අඹ නොවන ගසු හැර වෙනස් ගසක් තියෙනවද කියලා. ඔසාමී මේක සැ කියලා කිව්වා. මේක ටිකක් හොඳට කල්පනාෙන් නොහිටියොත් මේකට උත්තර දෙන්න බෑ මේක. දැන් මුලදී මම අහුවා මේ මේ අඹ මේ ගස මොකද්ද? මේ අඹ ගසක් කිව්වා. දැන් එහෙනම් මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙද කියලා. ඔව් වෙනත් අඹ ගස් තියෙනවා. ඊට පස්සේ අහුවා මේ අඹ ගසයි අර අඹ ගසුයි හැර වෙනත් ගස් තියෙනවා. ඔව් වෙනත් නොයෙක් ගස් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ අහුවා ඒ වෙනත් අඹ ගසුයි අඹ නොවන ගසුයි හැර වෙනත් ගහක් තියෙනවද කියලා. ඔව් මේ තියෙන ගහ කියලා කිව්වා. ඊට පස්සේ තවත් ඇහුවා ඔබගේ කවුරු ඉන්නවද කියලාද? ඔබගේ සහෝදර සහෝදරාදී ඥාතින් ඉන්නවද කියලා ඇහුවා. ඔව් ස්වාමීනි මට ඥාතියෝ ඉන්නවා කියලා කිව්වා. ඥාතියෙන් නොවන අයත් ඉන්නවද කියලා ඇහුවා. ඔව් ස්වාමීනි ඥාතිය නොවන අයත් තමයි වැඩිපුරම මට ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවා ඥාතිනොයි ඥාති නොවන අය හැර තවත් කෙනෙක් ලෝකේ ඉන්නවද කියලා. ඔව් ස්වාමීනි ඒ තමයි මම කියලා කිව්වා. කියනසේ මේක බොහොම කල්පනාවෙන් දෙන්න ඕන උත්තරයක්. මේකෙන් තමයි බැලුවේ මෙයාට කොයිතරම් දහමක් තේරුම් ගන්න පුළුවන් මට්ටමක ඉන්න කෙනෙක්ද කියලා. මේක තමයි ඇත්තම පින්නුතුනේ දැනට සඳහන් වෙන විදිහට මුලින්ම තිබෙච්ච මේ IQ එක. ඈ IQ බලපු විදියක් මේ. එතකොට බුද්ධි සාපලකම පරීක්ෂා කරපු අවස්ථාවක් මේක. එතකොට ඊට පස්සේ තමයි ওই චුල්ලහති පදෝපමාදී සූත්‍රයෙන් පටන් අරන් චුල්ලහති පදෝපම සූත්‍රයෙන් සඳහන් වන්නේ ශ්‍රද්ධාවන්ත භාවයේ තෙරුවන කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙන පදනම. සඳහන් කළ නිර්වාණය දක්වාම යන මාවත තමයි මුලින්ම දේශනා කරපු සූත්‍රයෙන් සඳහන් වන්නේ. ඊට පස්සේ පිනතුනි විමානවත්තු, පේටවත්තු කියලා ග්‍රන්ථවල තියෙන කතා දේශනා කළා. විමානවත්වයෙන් කියන්නේ පින්කම් කරලා සුගතිගාමීච්ඡයාගේ ජීවිත කතා ගැන කියන්නේ. පේතවත්වයෙන් කියන්නේ අකුසල කරලා දුගතිගාමීච්ඡයාගේ කතා කියුවේ. මෙන්න මේ කතා ටික තමයි මුලින්ම කාලේ මිනිස්සුන්ට විශේෂයෙන් රජවාසල ආසතු හිටියයිට කම්මස කතා සම්මාදිත ඇති කරන්න. අකුසලෙන් මිදලා කුසල කරන උනන්දු ඇති වෙන්න දේශනා කරපු සත්‍ය කතා මේ. විමානවත්තු පේතවත්තු දෙකේම ඉන්නේ සත්‍ය කතා පේන තුනේ දැනටත් ඒ සත්තු මේ විශ්වයේ තැන් තැන් වලින් මේ විදිහටම දුක් සමුදින සත්‍යයන් ඉන්නවා. ඒවා බුදුහාමුදුරුවෝ දැකපුවා මොගලන් හාමුදුරුවෝ රහතන් වහන්සේලා සියසින් දැකපු කතා ප්‍රවෘත්ති තියෙනවා. ඒතර මෙන්න මේ කතා කිව්වට පස්සේ මිනිස්සු පිනපව කියන එක තේරුම් ගත්තා. ඈ පිනපව කියන්නේ මොකටද? 6-4 තේරුම් ගත්තා. දැන් අපි කියන 6-4 දන්නේ නැහැ කියලා නේ. දැන් මේ අත්තන් අනිත් පැත්තේ කියනෝනේ බලන්නේ ලංකාවේ දැන් 6-4ක් දන්නේ නැහැ කියලා නේ. මොකටද පිනවතුනේ 6-4 කියලා කියන්නේ? ඔව් 6 කියන්නේ දිව්‍ය ලෝක 6. 4 කියන්නේ 4 පාය. ඔව් එතකොට 6-4 කියන්නේ මොකද්ද? පිනපව දන්නේ නැහැ කියලා. ඒතකොට පිනපව 6-4 තමයි මුලදීම කියලා දුන්නේ. ඊට පස්සේ 8-5 කියලා දුන්නා. 8-5 කියන්නේ මොකද්ද? නේ 8-5 කියන්නේ 8 කියන්නේ 8සිල්, 5 කියන්නේ පංචශීලය. නিত্য 5සිල්, පොහොය 8සිල්. ඒ වගේ වෙනදින අපේ බෞද්ධ සංස්කෘතියත් එක්ක ආපු යම් යම් කතා තියෙන ඉතින් අපේ රටේ අය ටිකෙන් ටික මුලදී රජවාසලයට බණ කිව්වා. මුල්ම දවසේ මිහිඳුහාඳුරෝ මිහින්තලේ ආශ්‍රිතව එදාරෑ ගත කළා. ඊට පස්සේ දවසේ රජතුමා ආරාධනා කරා නගරයට එන්න කියලා. මොකද නගරයේ තිබුණේ නන්දන වෙන ආශ්‍රිතව අනුරාධපුරේ නගරය ආසන්නේ. එයින් 68ක් විතර ඇතින් තමයි මිහින්තලේ තියෙන. මිහින්තලේදී තමයි බුදුහාඳුර මේ මිහිඳුහාඳුරන් හමුවනේ. ඊට පස්සේ එදා මෙන්න කිව්වට වැඩිය නෑ එදාරෑ හිටි. ඊට පස්සේ දවසේ නගරයට ආවා. එතෙන් පටන් දවස් 20 ගානක් විතර ওই මහමෙවුනා වාසිතේ තව නන්දන වෙන කෙලේ කාලේ සඳහන් කළේ රජතුමාගේ රාජ උද්‍යානයේ ආශ්‍රිතව කොටස තමයි ස්වාමින් වහන්සේලාට මුලින්ම පූජා කළේ සනසතු කළා. අතපැන්වත් කළම සනසතුවට පූජා කළා. මහා මේග වනෝද්‍යානය නැත්නම් මහමෙවුනා වෙන කෙලේ කියනවා. නන්දන වෙන කියලා දැන් එකට සඳහන් කරනවා. පිනතුනේ එහිදී අරිට්ඨ කුමාරයේ ප්‍රධාන රාජකුමාරවරු 50 ගානක් 56 දිනක් පිනතුනේ පැවිදුණා කියලා කියනවා. මුල්ම කාලේ අනුලා දේවිය ප්‍රධාන තවත් කාන්තාවන් පැවිදි වෙන ඊට පස්සේ කැමති වුණා. ඊට පස්සේ ඒ සඳහා තමයි සංවිත්තාමෙහි ලංකාවට වැඩම කළේ. එතකොට මේ අරිට්ඨ කුමාරයේ ප්‍රධාන 56 දිනක් මහාන කළා. එතකොට ඊළඟට යහළුවන් 56 දෙනයි ඔය යහළු එයාගේ මිතුරුන්ත් එක්ක ඔක්කොම 56 දෙනයි ස්වාමීන් වහන්සේලා කී දෙනෙක් වුණාද? දැන් කී දෙනෙක් දැන් වැඩලා ඉඳි ඉන්දියාවේ? ස්වාමීන් වහන්සේලා 6 නමයි. ස්වාමීන්ට හඳුරුත් එක්ක 6 නමයි. මේ 56 දෙනයි 60 දෙනමයි. ඒ 60 දෙනමට තමයි ওই මිහින්තලේ 26ක් ලෙන් කළා කියලා කියන්නේ. 62ක් ලෙන් හැදුවා කියලා කියන්නේ. ඒ අම්බස්තලේ ආශ්‍රිතව තියෙන කැලේ තියෙන ගල් ලෙන් වගේ තියෙන පිරිසිදු කළා ස්වාමීන් වහන්සේට වැඩ සිටින මුල්ම ආවාස හැටියට සූදානම් කළේවා. දෙසටක් ලෙන් කියලා දැන් අපේ පුරා විද්‍යාවෙන් උගක් අධ්‍යයනය කළා. ඒ වගේ උගක් දැන් සොයාගෙන තියෙනවා. ඒ ආශ්‍රිතව තමයි ස්වාමීන් වහන්සේ මුලින් ඉඳිමින් ආරම්භ කරපු ධර්ම සේවය තමයි පින්නතුනේ. එතෙන් පටන් ලංකාවේ හාමුදුරුවෝ ඉන්දියාවේ පවා බුදුදහම වියගෙන කාලවල ලාංකික භික්ෂුන් වහන්සේලා මේ දහම පින්නතුනේ ජීවිත පරිත්‍යාගයෙන් රැකගත්තා. විශේෂයෙන්ම මිහිඳුහාමුදුර ලංකාවට බුදුදහම ගෙනල්ලා වසර 210කට විතර පස්සේ මහා සාගතයක් ලංකාවේ ඇති වුණා. පළගම්බර රජතුමාගේ කාලේ. දැම්මිතියා සාය කියලා අවුරුදු 12ක නියම් කාලයක් තිබුණා. ඒ ප්‍රතිඵල විදියට බොහෝ දුෂ්කරතාවට ලාංකික මිනිස්සු මුහුණ පෑවා. ඒ කාලේ ස්වාමීන් වහන්සේ විශාල ප්‍රමාණයක් පිරන් පෑවා, අපවත් වුණා, බොහෝ කරදරවලට මුහුණ පෑවා. නමුත් ඒ වුණත් ස්වාමීන් වහන්සේලා ඉතාම දුෂ්කරතා මැද සමහර ස්වාමීන් වහන්සේලා පිහිනලම ඉන්දියාවට ගිහින් ඉන්දියාවේ ජීවිත රැකගනිමින් මේ ත්‍රිපිටකය කටපාඩම් කරමින් ඉදිරියට රැගෙන ආවා. එහෙම රැගෙන ආපු දහම තමයි නැවත ස්වාමීන් වහන්සේට සාගතයෙන් පස්සේ එකතු වෙලා සංඝහනා කරලා හතරවෙනි ධර්ම සංඝයන පවත්වලා බුද්ධ වර්ෂ 440 දී මාතලේ අලු විහාරයේදී සියලුම ත්‍රිපිටක බුද්ධ වචනය ග්‍රන්ථ ආරෝඪ කළා පුස්කොළ පොත්වල ලියුවා. ඒ පුස්කොළ පොත්වල ලියපු ධර්මය තමයි පින්නතුනි ස්ථිරවාදී තේරවාදී මුල් බුදු සමයේ විදියට අද මුළු ලෝකෙම තියෙනවා. ඒ ලංකාවේ හාමුදුරුවරු පරිත්‍යාග සීලයෙන් ජීවිත කැපවීමෙන් කළා වූ සේවයේ ප්‍රතිඵල විදියට තමයි බුදුහාඳුරන්ගේ ත්‍රිපිටක බුද්ධ වචනේ ඒ ලෙසින්ම අද ලෝකෙට දායාද වෙලා තියෙන්නේ. ඒ ධර්මය පොතපතින් රැගෙන ආව විතරක් නෙවෙයි. ඒ ධර්මය තුලින් පිළිබිඹුවන භික්ෂු චරිතය බුද්ධ කාලේ විදියටම ඉදිරිපත් කරන්නට පිළිපදිනට මේ ස්වාමීන් වහන්සේලා ක්‍රියා කළා. ඒ නිසා තමයි පින්තුනි තේරවාදී බුදුදහම තියෙන රටවල් අතුරින් විතරක් නෙවෙයි තේරවාදී මහායාන සීලම සම්ප්‍රදාය අතුරින් ලංකාවේ බෞද්ධයන්ට ලංකාවේ බෞද්ධ සම්ප්‍රදායට ලෝකෙමයි ගරු කරනවා. ඒ නිසා තමයි ලංකා ලාංකිකයන් නිෂ්පාදනය කරපු බෞද්ධ පොඩිය ලෝකෙම බෞද්ධයන් අද පිළි අරන් තියෙන්නේ බෞද්ධ සංකේතෙ විදියට. වෙසක් සමරන අවස්ථාවේ බුදුහාඳුරන්ගේ බුද්ධ මංගල්‍ය සමරන වෙසක් දිනේ වෙසක් ඩේ කියලා ලෝකෙ කියන්නේ. වෙසක් කියන පදය සිංහල භාෂාවෙන් ගිහිල්ලා තියෙනවා. සිංහල භාෂාවෙන් වෛසාඛ්‍ය වෙසාග කියන පාලි සංස්කෘත වලින් එන පදය සිංහලට වෙසක් කියලා කියන්නේ. වෙසක් ඩේ කියලා තමයි ලෝකෙමයි සමරන්නේ. මේ වෙසක් කියන පදය ලෝක ඩික්ෂනරිස් වලට එන්සයික්ලෝපීඩියා වලට ලංකාවෙන් ගිහපු වචනයක්. වෙසක් කියන වචනයත් බෞද්ධ පොඩියක් දෙකම ලෝකෙට ගියේ ලංකාවේ ධර්මද්වීපයක් නිසා. ලංකාවේ තේරවාදී බුදුදහම රැකගෙන සුරක්ෂිත කළා මතු පරපුරට දායාද කිරීමෙහි කාර්යවෙහි පෙරගමන් කරුවා නිසා ලංකාවට මේ සැලකිල්ල ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි පිනතුනි 2000 අවුරුද්දේ එක්සත් ජාතික සංවිධානය පිළිගත්තා වෙසක් දිනේ ජාත්‍යන්තර නිමාඩු දිනක් විදියට ආගමික දිනයක් විදියට පිළිගත්තේ. ඒ පිළිගැනීම ඇති කරන් ලංකාවේ ලක්ෂ්මණ කදරගාමර එකට එවකට විදේශ අමාත්‍යවරයෙක් වශයෙන් හිටිය ලක්ෂ්මණ කදරගාමර මහත්මිය තමයි මූලික කටයුතු කළේ. උපතින් බෞද්ධයෙක් නොවුනත් උපතින් සිංහලෙක් නොවුනත් ඔහු ඒ කාර්යභාරයේ ජාත්‍යන්තර මට්ටමට රැගෙන ගියා. ඒ සම්මත කළ පළවෙනි නිල උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වන්න ආරාධනා කළේ කාටද? පළවෙනි දේශනාව පැවැත්වුවේ ප්‍රධාන දේශනාව පැවැත්වුවේ භික්ඛු බෝධිහාඳුරෝ. භික්ඛු බෝධිහාඳුරෝ කියලා කියන්නේ ඇමරිකන් ජාතික කෙනෙක්. හැබැයි උන්වහන්සේ ඇමරිකාවේ ඉපදුන කෙනෙකුට වඩා උන්වහන්සේ කියන්නේ කැමති ලංකාවේ හැදුණු කෙනෙක් කියලා කියන්නේ. උන්වහන්සේගේ ජීවිත කාලේ වැඩිපුර භික්ෂුවක් හැටියට ලංකාවේ වාසය කළේ. ලංකාවේ බෞද්ධ සම්ප්‍රදාය මහා උන්වහන්සේ මෙහෙදී අවුරුදු 27 වෙද්දී ડોක්ටරේට් එක කළා. ඉන්දියාව හරහා බුරුමේ හරහා ලංකාවට ගිහින් ලංකාවේ පැවිදි වෙලා අවුරුදු 40කට අධික කාලයක් ලංකාව තුළ ඉඳගෙන ධර්මය ප්‍රගුණ කළා. විශාල පොත්පත් ප්‍රමාණයක් පාලි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කළා. උන්වහන්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන නිල දේශනය පවත්වන්න උන්වහන්සේ ඇමරිකන් කෙනෙක් විදිහට නෙවෙයි ආවේ. උන්වහන්සේ ලාංකික භික්ෂුන් වහන්සේ කෙනෙක් හැටියට ආවේ මෙහාට. ඇවිල්ලා උන්වහන්සේ පළමුවෙන්ම උන්වහන්සේව හඳුන්වලා දීලා මං ශ්‍රී ලංකාවේදී පැවිදි වෙච්ච ශ්‍රී ලාංකික භික්ෂුවක් කියන පදනමෙන් තමයි උන්වහන්සේ දේශනය පැවැත්වුවේ. ඒ නිසා පින්න තුනේ උන්වහන්සේ විතරක් නේ දැන් ඇමරිකාවෙ ඉන්නේ. උන්වහන්සේ Google කම්පැනියේ දේශන වලට යනවා, වර්ක්ෂොප් වලට යනවා. ඒ හැමතැනම ගිහිල්ලා ශ්‍රී ලංකා කියන වචනය තමයි උන්වහන්සේ වැඩිපුර කියන්නේ. උන්වහන්සේ හැදිච්ච රට, උන්වහන්සේට ආගමික රැකවරණ දීපු රට උන්වහන්සේ නිතර ඉස්මතු කරනවා. පින්න තුනේ එතකොට මෙන්න මේ සම්ප්‍රදාය මහා බෞද්ධ සම්ප්‍රදාය මේක පින්නතුනේ හිතන්න එපා සාමාන්‍ය දර්ශනයක් සාමාන්‍ය ආගමක් සාමාන්‍ය ජාතියක් ඉස්මතු කිරීමක් කියලා මේක. බුදු සමය කියලා කියන්නේ මිනිස්යන් විතරක් අයිති දෙයක් නෙවෙයි. මේ මුළු තුන් ලෝකෙටම අයිති වටිනා දැනුම් සම්භාරයක් සාරාංශාගේ කලපලක්ෂයක අඩගීම් ටික වසර 2500 උත්සාහයක ප්‍රතිඵලයක් තමයි බුදුදහම කියලා කියන්නේ. එතකොට මේ කාලේ ජීවත් වෙන යම්තාක් බුද්ධිමත් සත්වයෙක් කියනවනම් ඒ හැම කෙනාගේම ජීවිතේ එක ඉලක්කයක් වෙන්නට ඕන මේ දර්ශනය හොඳට ඉගෙන ගන්න එක. ඒ වගේම මේ දර්ශනයෙන් කියලා තියෙන මොකක්ද කියන එක හොඳින් තේරුම් අරගෙන ඒක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න තැනට උත්සාහ ගන්නට ඕන. අපට හුඟක් කරුණු මිහිඳු හාමුදුරණාහිසිටෝ කියන තියෙනවා. නමුත් මේ ඊටාම කෙටියෙන් කිව්වේ පින්තුණේ ලංකාව බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට පත් උනේ ලංකාවේ මිහිඳු හාමුදුරන්ගේ පටන් හිටිය බොහෝ රජවරු මේ ධර්ම වෙනුවෙන් උපරිම කැපවීම කළා. කලාකරුවෝ උපරිම වශයෙන් කලා නිර්මාණ වලින් දායකත්වයේ දැක්වුවා. ගායකයෝ ඉන්නවා නම් අනිත් කලාකරුවෝ ඒගොල්ලන් බෞද්ධ පැත්තෙන් ඒ උදව් කළා. ලාංකික අම්මලා තමන්ගේ හොඳම දරුවෙක් සාදරයෙන් පූජා කළා. රටිය රජවලු තුන් වතාවක් මුළු ලංකාදීප රාජ්‍යයෙන් මේ සම්බුද්ධ ශාසනය පිදුවා. වළගම්බා රජතුමා රාජ නියෝගයක් නිකුත් කළා. ලංකාවේ තියෙන හැම ගල් ලෙනක්ම ගල් කට අරන් කොටලා සංඝයාට පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ඒ ගමේ අයකින් දඩ ගත්තා. දඩ පැනෙවුවා. දැන් අපි කියන්නේ හැමතැන වළගම්බා රජමහා යරතියේ කියලා. රජතුම හැංගෙලි හිටිය ස්ථානේ කියන්නේ අපි කියන්නේ. හැමතැනම ඔච්චර හැංගෙලි හිටියේ නම් එහෙනම් වෙන්න වැඩක් නැති වෙනවා මේ. කොහේ ගියත් වළගම්බා රජමහා විහාරය. පින්නතුනි ඒ කියන්නේ රාජ නියෝගයක් නිකුත් කළා හැම තැනම තියෙන ගල්ලෙන් කට අරන් කොටලා සංඝයාට පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ගමේ අයගෙන් දඩ ගත්තා. බලෙන් කරේ මුලදී පින්නතුනි. එනිසා තමයි හැම ගල්ලෙනක්ම සංඝා වාසියක් බවට පත් වුනේ. පින්නතුනි ගමක නගරයක හොඳම ලස්සනම තැන තියෙනවා නම් එතන පන්සලකට ආවාසයකට දාගැබකට පිළිම වහන්සේ නමකට පූජා කළා. ගමයි පන්සලයි වැරහි දාගැබේ තියෙන සංකේත යටතේ ශ්‍රී ලංකාව නැමැති භූමිය කුඩා වුණත් ධර්මද්වීපයක් වශයෙන් ලෝකෙම ප්‍රචලිත වුණේ මෙන්න මේ සදාම් උරුමය නිසා. ඒ දහම තුල පින්නතුනි ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඒ මිහිඳු හාමුදුරුව කරපු කැපවීම තමයි උන්වහන්සේගේ දුරදක්නා නුවණ කැපවීම ප්‍රඥාව කියන මේ කරුණු සියල්ලම එකතුව මේ කටයුත්තට ඍජුසේ බලපෑවා. තුන්වෙනි ධර්ම සංගයන පස්සේ සද්ධර්මය ව්‍යාප්ත කරපණි රටවල පිනතුනි මෙතරම් ස්ථාවරුනේ නැහැ. ඒ රටවල් බොහෝ ඒවල් වල දහම පිරිහිලා ගියා. ඒව පිරිහිල යන කාලවලත් ලංකාවේ ස්ථාපිත කරපු මේ බුදු සමය ශක්තිමත්ව ගෙනියන්න පුළුවන්කම ලැබුණේ මෙහි මිහිඳු මහරහතන් වහන්සේගේ සැලසුම් නිසා. එනිසා ඒ දහම තුල පින්නතුනි ඔබ ගිලම්පස් එකක් වළඳන්න වළඳන ගමන් මේ ධර්මදේශනා ඉතුරු කොටස ආනුස්සවන්ත වන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේලා කරපු කැපවීමට පින්නතුනි අපට කරන්න පුළුවන් දේ තමයි අපි හොඳට බනහලා අපේ ශ්‍රද්ධාව දිනු කරගෙන අපේ ජීවිතයට මේ දහමෙන් ලබා ගන්න පුළුවන් උපරිම ආශිර්වාදය, උපරිම රැකවරණය, උපරිම සතුට අපි ලබා ගන්නට ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කළා ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා. ඇයි ඒ කියන්නේ? ඔබ මේ ශාසනයේ අවසාන පුද්ගලයා වෙන්න එපා කියලා කියන ඇයි? ඔව් ඔබගෙන් මේක නැසෙන්න දෙන්න එපා. තව කෙනෙකුට හරි මේ පණිවිඩයේ මේ රිලේ එකක් වගේ මේක බැටන් එක අනිත් කෙනාට දීලා තමයි මැරෙන්න ඕන. නිකන් මැරෙන්න බෑ ඔබට. ඒකයි ඔබට ලොකු ඔබේ දරුවෝ ඉන්නවනේ. අනේ දරුවෝ විභාගයට බාධාවක් නැගිටින්න බාධාවක් ඒ කතා නෑ පින්නතුනි. දැන් සමහර ආගම්ල තියෙන උදේ පාට එකක් යනවා පල්ලියට. අපේ අය බුද්ධි ඒ අතරේ. ඈ ඉතින් අපේ දරුවට අනේ ඉතලා හැම කියලා අපි ඉතින් නැගිටවන්නවත් නෑ ආදරයටනේ. පින්නතුනි බලෙන් හරි දරුවන්ට මේ දහම දෙන්න. මේ දරුවන්ට ඔබ ඇත්තටම ආදරේ නම් ආදරේ නැත්නම් කමන්නේ නෑ. ඉගෙනීම විතරක් දෙන්න. ඇත්තටම ආදරේ නම් දරුවන්ට මේ ධර්මයක් ලබා දෙන්නේ. ඒ ධර්මයේ ලබන තමයි ඒ දරුවන් ඔබගේ දරුවන් ලිපදිලා තියෙන්නේ. හිතන්නේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් කියලා මේ මැරෙලා යන කියලා. එහෙම ලබන අය ඕන තරම් වෙනත් රටවල් ඉන්නවා. උපතින්ම ශ්‍රද්ධාවන්ත දෙමව්පියන්ගේ දරුවෝ වෙලා ඔබට ඔබේ දරුවන් ලැබුණේ මේ ධර්ම ප්‍රතිලාභය ලබන්නේ තැමිට ප්‍රාර්ථනා කරගෙන ආපු දරුවෝ පින්නතුනි නිකන් නෙවෙයි. ඒ නිසා ඒ ඇයට මේ වරක් සැද ඔබ නොදුන්නොතින් ඔබ කරන ඒ දරුවාට කරන ලොකුම අවස්තියක් වෙනවා. අසාධාරණයක් වෙනවා. ඒ නිසා ඒ දරුවන්ට මේක දෙන්නම් ඔබත් දහම පිළිපැදලා ඔබේ ජීවිතේට මේ ආලෝකය තියෙන්න ඕන. නැත්නම් කියන්නේ ඉතින් අම්මා දහම පිළිපැදක අම්මගේ කිසි වෙනසක් නැහැ නේ. තාත්තගේ කේන්ති යන එක එහෙමමයි නේ ඉතින්. ලෝභකම එහෙමමයි නේ කියලා. ඔබ ඉස්සෙල්ලා මෛත්‍රිය, පරිත්‍යාගශීලීත්වය, ඉවසීම, සංවරය, විනය මේ දහම තුලින් ඔබේ ළඟ තියෙන්න ඕන. එතකොට තමයි දරුවට විශ්වාසනීයත්වයක් ඇති වෙන්නේ. මොකක් හරි දෙයක් මගේ අම්මගේ ළඟ තාත්තගේ ළඟ තියෙනවා මමත් මේක රකින්න ඕනේ කියලා. ඒ නිසා මේක කිව්වට විතරක් හරියන්නේ නැහැ. ඔබ ගෙදර ඉඳගෙනම දරුවා කලබල වෙනකොට ඔබ ඊට වඩා කලබල වෙන්න යන්න එපා. දරුවෝගේ අකීකරු වැඩක් කරාම ඔබ ඊට වඩා දරුණු දඬුවම් දෙන්න යන්න එපා. ඔබ එතෙන්දී තාම බුද්ධිමත් විදියට දහම තුලින්ම විසඳුම් හොයන උත්සාහ කරන්න. එහෙම වුණොත් තමයි දරුවන්ට ඔබ ගැන ගෞරවයක්, විශ්වසනීයත්වයක් සහ ඔබ පිළිපදින දහම ඒ දරුවනුත් රකින්න ඕනේ කියලා උනන්දුවක් දරුවන්ටත් ඇති වෙන්නේ. පින්තුනි අද අප ධර්මදේශනා සඳහා මාතෘකාව වශයෙන් තෝරාගෙන අපිට තව ටික වෙලාවක් ඇති. නමුත් අපි කෙටියෙන් මේක සාකච්ඡා කරමු. මේක කලිනුත් අපි සඳහන් කළ සූත්‍රයක් මේක. නමුත් ඉතාම වැදගත් බුදුදහමේ ගමන් මඟ පැහැදිලිවම සඳහන් වෙන සූත්‍රයක්. අංගුත්තර නිකායේ දසක නිපාතය ඇතුළත් අවිද්‍යා සූත්‍රයයි අද අපි මාතෘකාව වශයෙන් තෝරාගත්තේ. පින්තුනි මේ අවිද්‍යා කියන වචනය බුදු සමයේ එන තේරුම් ගත යුතු ප්‍රධානම වචනයක් වෙනවා. අපේ ඇතිවන කෙලෙස් ප්‍රධාන වශයෙන් අකුසන් මුල් වශයෙන් සඳහන් වන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියලා. අන්න ඒ මෝහ කියන වචනයම තමයි පින්තුනි අවිද්‍යා කියලා කියන්නේ. හැබැයි අවිද්‍යා සහ මෝහය කියන වචන දෙක හැම තැනදීම සම්පූර්ණයෙන්ම සමාන නැහැ. සමහර තැන්වලදී වෙනස්ව යෙදිච්ච වෙලාවලුත් තියෙනවා. දැන් අවිද්‍යා පත්‍ය සංඛාරා දැන් අපි කියන දානයක් දෙනකොට අපි කියනෝනේ. දානයක් දෙනකොට අලෝභ, අද්වේෂ, අමෝහ සිතුවිලිනේ දෙන්නේ කියලානේ. එතකොට එතන මොහ කියන්නේ මොකටද? කම්මස්සගත සම්මාදිතෙන් දෙන්නේ කියලා මේ කියන්නේ. ඒතර කම්මස්සගත සම්මාදිතෙන් ඉන්න එකට කියනවා අමෝහය කියලා. සමහර තැනකදී හැබැයි ඒ අමෝහයෙන් හිටියට එයා විද්‍යාවෙන් දින්නේ. අවිද්‍යාව දුරු කළ දින්නේ. අවිද්‍යාව දුරු කළ නෙවෙයි ඉන්නේ. ඇයි ඒ? අවිද්‍යාපත්‍ය සංඛාරා කියන පරිසම්බන්ධ විග්‍රහයේදී අවිද්‍යාවෙන් හටගන්න සංඛාර සඳහන් වෙන මොන සංඛාරද? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියලා. අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා කියනවා මොනවද සංඛාර? පුඤ්ඤාදි සංඛාර දන් දෙන එකත් අවිද්‍යාවෙන් තමයි කරන්නේ. අපුඤ්ඤාදි සංඛාර අකුසල කරන එකත් අවිද්‍යාවෙන් කොහොමද කරන්නේ? ආනෙන්ජාවි සංඛාර අරූපාවචර ඥාන ලබා ගන්න එකත් අවිද්‍යාවෙන් කරන්නේ. හරියට විද්‍යාව දන්නේ නැති අය. හැම කෙනාම නෙවෙයි. එතකොට හිතන්න එපා මෝහය දුරු කරයි කියලා විතරක් අවිද්‍යාව දුරු වෙනවා කියලා. එතන මෝහය කියලා කියන්නේ කම්මසකත සම්මාදිට්ඨිය නැති කමෙන් වන මෝහය යගන්නේ නැහැ. එතනින් අමෝහය කියලා කියන. හැබැයි ඒ කම්මසකත සම්මාදිට්ඨිය අවබෝධ ලැබුණ කියලා විතර විද්‍යාව පහළ වුණා කියලා කියන්නේ නැහැ. දැන් උදාහරණයකට අපි දානයක් දෙන්න පුළුවන්. දානයක් දෙනකොට අපි හිතනවා මේ හාමුදුරන්ට දානෙ දෙන්නේ. ඈ මේ කරන්නේ මමයි මේ කර්මය කරන්නේ. මේ වැඩි හාමුදුරු මීට කලිනුත් හිටිය. දැන් අපේ දානවලින්ද ආයේ පන්සලට ගිහලා ආයේ ඉතින් ආයේ බණක් කියනවා. කොහොමයි හදන්නේ? අනේ මේ සරි උත්හාරුවන් ඉඳලා ආපු හාමුදුරු කියලා සාදු සාදු කියලා දානේ පූජා කරනවා. පිනක් සිද්ධ වුණා. ඥාදින පිනුත් අනුමෝදන් කළා. ඒ පිනේ දිව්‍ය ලෝකෙත් යන්න පුළුවන්. නමුත් අවිද්‍යාව දුරු වෙලාද? මේ පුණ්‍යාවි සංඛාරයක් කළේ. අවිද්‍යාපත්‍ය සංඛාරයෙන් පුණ්‍යාවි සංඛාරයක් කළේ. ඒක බුදුදහමෙන් එපා කියලා කියන්නේ නැහැ. අකුසලෙන් මිදෙලා කුසල කරන මුල් පදනමට හොඳයි. හැබැයි ලෝකෝත්තර සම්මාදිටේ සාපේක්ෂව ගත්තොත් මෙන්න මේ වැරදි ආකල්පය දුරු කළා අපි ඉහළ තත්ත්වයට පත් වෙන්නට ඕන. එතකොට කොහොමද අපි දානය දෙන්නේ? ඒක ලේසි නෑ. ඉතින් ටිකක් මොකක් කළා ඒක ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට තමන් දන්නෝ මේ දෙන මොහොතේ මගේ සිතේ ඇති වෙන තත්ත්වය මොකද්ද කියලා තේරුම් අරගෙන මේ පේන රූපය ස්වාමීන් වහන්සේලා කියලා පේන රූපය මේ මොහොතේ හටගත්තු මේ සංස්කාර දහමක ප්‍රතිඵලයක් මගේම පංචබරස්කන්ධයෙන් මේ හටගත්තේ මේ කුසල කිරීම කියලා කරෙත් මේක ඒකත් මෙතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා ඒක අනාගතයට කර්මයේ යම් කිසි දෙක බලපෑමක් තියෙනවා. ඒ මොහොතේ ඒක අනාගතේ හටගන්නවා මේ මොහොතේ මේක හටගන්නවා කියලා මේ නුවණ සහිතව අපි දුන්නොතින් එයා කුසලයක් කරලා සුගතිගාමී වෙන්නටත් යන අවස්ථාව ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ආ ප්‍රයෝගාවේ සංඛාර කියන අකුසල අකුසල දෙකම ප්‍රහීණ කරලා නිවන පැත්තට යන විදිහේ කර්ම ටිකුත් එයා කරගත්ත වෙනවා. අන්න ඒකට අපි දක්ෂ වෙන්නට ඕන. අන්න ඒ දක්ෂතාවය ඇති කරන මාර්ගය තමයි මේ අවිද්‍යා සූත්‍රයෙන් සඳහන් වන්නේ. එතකොට ඒ සූත්‍රයේ මුලදිම සඳහන් කරනවා අපට අවිද්‍යාව ඇතිවන්නේ මෙන්න මේ නොදැනීම ඇතිවන්නේ මේ හරියට සිදුවන මේ සිද්ධාන්තයක අපට අවබෝධය නැතිවන්නේ පංච නීවරණ නිසා. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? අපේ හිත වහන හිතේ ලක්ෂණ නැති කරන දේවල්. කාමච්ඡන්දය, අමනාපකම, ව්‍යාපාදය, හිතේ තියෙන මැලිගතිය, එතකොට සැකගතිය, ඊළඟට විචිකිච්ඡාව, හිතේ විසිරුණු ගතිය, මේ වගේ කරුණු තමයි අපට මේ අවිද්‍යාවට හේතු වෙන්නේ. අන්න ඒ පංච නීවරණ වලට මොනවද හේතු වෙන්නේ? පංච නීවරණ වලට හේතුනේ ත්‍රිවිධ සුචරිතයේ ත්‍රිවිධ දුෂ්චරිතය කියලා කියනවා. තමන්ගේ සිතින්, කයින්, වචනෙන් වැරදි දේවල් කරනකොට තමයි, වැරදි හැසිරීම ඉන්නකොට තමයි අර නීවරණ හටගන්නේ. ඊළඟට කියනවා ඇයි මේ ත්‍රිවිධ දුෂ්චරිතය තමන්ට හටගන්නේ? ත්‍රිවිධ දුෂ්චරිතය තමන්ට හටගන්නේ තමන්ගේ ඉන්ද්‍රිය ගැන හරි සංවරයක් නැතිකම. අර ආදී ඉන්ද්‍රිය ළඟ අර මුරකාරය නැහැ, හරි මුරකාරය නැහැ. ඇතුළට ඇවිල්ලා ඇතුළේ තියෙන විඥානේ එළියට ඇදන් ගිහිල්ලා. ගෙහෙමි ඇතුළට අරන් එළියෙන් අරන් ගිහිල්ලා. නගරේ හිටියා අර හතර සිව් මංගසලේ හිටියේ. ගෙදර හිටියා අර අසීහිය නැමැති කෙනා මුරකාරයෙන් ඇතුළත් වෙලා එයා අවිද්‍යා භව සංහාවෙන් එළියට ඇදලා ගිහිල්ලා. ඒ නිසා තමයි මෙයාගේ මේ දුසිතවන්නේ මේ ඉන්ද්‍රිය සංවරය නිසා. ඉන්ද්‍රිය සංවරයට හේතුව මොකද්ද? හරියට මේ සිහිය සහ නුවණ නැති නිසා, සති සම්පජඤ්ඤ නැති නිසා, අසති අසම්පජඤ්ඤ නිසා. මෙන්න මේ අසති අසම්පජඤ්ඤ ඇතුණේ මොකක් නිසාද? අයෝනිසෝ මනසිකාරය නිසා, නුවණෙන් මෙනෙහි නොකිරීම නිසා. අපි යමක් හේතුවක් එනකොටම ඉතාම බුද්ධිමත්ව නුවණින් ඒ සිදුවන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධයෙන් ඉන්නට ඕන. ඊළඟට අන්න ඒ යෝනිසෝ මනසිකාරය අපිට නැතුනේ මොකක් නිසාද? අශ්‍රද්ධාව නිසා, ශ්‍රද්ධාව නැති නිසා. බුදුහාමුදුර දේශනා කරපු ධර්මය ගැන හරියට පැහැදීමක් නැති නිසා තමයි මේ කරුණ ඔක්කොම මේ සටහනේ තියෙන අවිද්‍යා සූත්‍රය කියලා දීපු හෑන්ඩ් අවුට් එකේ තියෙන ඔබට බලා ගන්න පුළුවන්. අපි මේ ඉස්තර කරන දේවල් නะ. අද කරපු භාවනා වැඩසටහනේ ටික මේ බුදු සමය භාවනා කියලා print out එකක් තියෙනවා. ඒක ඔබ පස්සේ ගන්න. ඒකේ තියෙනවා කරුණ ටික ඔක්කොම අද කියපු කාරණා ටිකෙන් සාරාංශය තියෙනවා. නින්ද ගියපු වෙලාවෙ ටිකත් බලා ගන්න පුළුවන්. මේ එතකොට ඊළඟට දැන් අවිජ්ජා සූත්‍රය දැන් මේ විස්තර කරන එකේ ටික මේ හෑන්ඩ් අවුට් එකේ තියෙන්නේ. එක්කම ඔක්කොම අනුපිළිවෙලෙන් තියෙනවා. මේ කරුණ පස්සේ කියලා හොඳට බලන්න. ඊළඟට කියනවා අශ්‍රද්ධාව ඇති උනේ ඇයි? අශ්‍රද්ධාව ඇති උනේ අසද්ධර්මය නිසා, නියම දහමක් කල්යාණ මිත්‍රයන්ගෙන් නොඇසිච්ච නිසා. මොකද හැමදේනම කියන්නේ මේ රැකියාවක් කරන්න, සැලි ටිකක් ඉතුරු කරගන්න, ගේ හදන්න, මේකප් ටිකක් කරන්න, ওই ටිකනේ කියන්නේ. ඒයින් බහැර දෙයක් කියන්නේ නැහැ ඉතින්. කතා කරත් කියන්නේ ඉතින් කොහොමද ලස්සන වෙන කොහොමද පාවිච්චි කරන්න මොනවද කොන්නට දාන්නේ මොනවද ඒවනේ හන්නේනේ වාහන ගන්න. ඒව තමයි ඉතින් කමන්නේ ඉතින්. නමුත් අපට හරි දහමක් ධර්මයට අදාළ කාරණයක් අහන්න නැති වෙච්ච කම නිසා තමයි මේ ඔක්කොම අවිද්‍යාව දක්වාම ගියේ. ඊට පස්සේ කියනවා ඇයි අසත් ධර්මයේ අපි ශ්‍රවණය කළේ? අපට හරි කල්යාණ මිත්‍රයන් නොසිතිච්ච නිසා. එනිසා අසත්පුරු ශාස්ත්‍රය නිසා තමයි අසත්පුරු ශාස්ත්‍රය වෙනකොට අසත් ධර්මයේ ශ්‍රවණය කරනවා, අශ්‍රද්ධාවටපත් වෙනවා, අයනිසෝ මනසිකාරය යනවා, අසති අසම්බජඤ්ඤය යනවා, සීහානුවන නැති වෙනවා, ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය නැති වෙනවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා පින්නතුනේ තමට නීවරණ හටගෙන අවිද්‍යාව කරාම යනවා මේ ගමනේ. මෙන්න මේ ගමන අනිත් පැත්තට හරවන්නේ කවුද? කල්යාණ මිත්‍රයෝ. කල්‍යාණ මිත්‍රෝ ඉස්සර නම් අප මේ වගේම හමු වෙන අය වුණා. දැන් අලුත්ම අය කොහමද? අලුත්ම කල්‍යාණ මිත්‍රෝ පොතක් වෙන්න පුළුවන්, CD එකක් වෙන්න පුළුවන්, වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. හොඳ බණ තියෙන වෙබ්සයිට් එකක් වෙන්නත් පුළුවන්. දැන් අලුත්ම කල්‍යාණ මිත්‍රෝ දකින්න ඕනේ. ඈ නැත්නම් YouTube එකේ සර්මන් එකක් වෙන්නත් පුළුවන්. පින්නතුනි අපි හුඟක් අද තාක්ෂණය නිසා අපි වාසනාවන්තයි. හොඳ පැත්තට යොමු කරගත්තොත් අපිට දහමෙන් වා ප්‍රයෝජන ගන්න පුළුවන්. එනිසා පින්නතුනි හරේ කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහුනොත් අපි යාගින් ධර්මයමයි අහන්නේ. අපේ හිත දිනු කරගන්න, හිතේ කෙලෙස් අඩු කරගන්න, හිතේ නියම සැනසීම ඇති කරගන්න මාර්ගයමයි අපි යාගින් අහලා දැනගන්නේ. එයා තමයි මේ පරිසම්පද අපිට කියන්නේ. හේතුඵල ධර්ම කියන්නේ අපට සාමාන්‍ය දාන සීල භාවනා කියන පින්කම් කරන්න කියලා ඕන තැනකින් අහගන්න පුළුවන්. ඒ වගේම බණ අහනකොට සමහර අය කැමති hina yana කතා කියන්නේ නේ. වැඩිපුර hina යනවා නම් බණ අහනකොට ඉතින් හරි කැමති හොඳ බණක් කියලා කියන්නේ. පින්නතුනේ එහෙමනම් බණ අහන්න මෙන්න ඕනේ. ඔයි මිස්ටර් බීන්ගේ කතා ටිකක් එහෙම බැලුවොත් හොඳට hina යන්න පුළුවන් gitu නම්. මෙච්චර දුර එන්න ඕනේ නැහැ. නමුත් පින්නතුනේ ධර්මේ නාමයෙන් අපි අහන්නේ ඊට වඩා අපේ ජීවිතය ආලෝකවත් වෙන, බුද්ධිය විකසිත වෙන, අපේ දුක් කරදර නැති වෙන ධහමක් දර්ශනයක් තමයි අපි මේ ධහම තුලින් අහන්නේ. එතන අන්න ඒ ධහම් පණිවිඩය අහන්න ඕන අපි පන්සලට එන්න. එතකොට ඒ තැන පූජනීය තැනක් වන්නේ මේ ධර්මයේ කියන තැනක් නිසා. ඒ ධහම දෙන්න මේ ස්වාමීන් වහන්සේලා හුඟක් ඔබට මහන්සි වෙනවා. දැන් ඔබ ආදුදියා ඉර හොඳ ලස්සනට වාඩි වුණාට පසුගිය දවස් ටිකේ හාමුදුර කොච්චර දුක් වෙන්නේ නැද්ද ඔබ වහන්සේට ඔබට මේ පරිසරය සකස් කළ දෙන ඔබ පෑගිච්ච පය තියපු තැනක් පාසා හොදලා පියදාලා කොච්චර මහන්සියලා ඔබට මේ පාසකණික සැපෙවද? මේ කල්‍යාණ මිත්‍රයන් අපට ලැබෙන දේවල් පිනතුනේ. ඒ ස්වාමීන් වහන්සේට අපි කෘතඥතාව වෙන්න ඕන. උන්වහන්සේලාට අපි උන්වහන්සේලාට දිනු වෙනත් උදව් කරන්න ඕන. උන්වහන්සේලා රැකබලා ගන්න ඕන විතරක් නෙවෙයි. ඒ උන්වහන්සේලා කරන සේවයට අපි මේ දහම තුල උප්පරින්ම දහම තුල හික්මෙන්නට ඕන. ඒ දහම අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගන්නට ඕන. එතකොට ඒ ධර්මයේ තුල මේ අනිත්‍යතාවයේ හැම මොහොතකම මේ හටගෙන නිරුද්ධ වෙන මේ යථාර්ථයක් තියෙන්නේ කියන මේ අවබෝධය අපිට නිතර මේක දකින්න හුරු වෙනට ඕන. එක පැත්තකින් සතිය දිනු කරන්න ඕන. තමන්ගේ සිත කය දෙක ගැන තියෙන අවධානය එන්න එනම වැඩි කරන්න මොකද තමන්ගේ කයට මොකද තමන්ගේ හිතට වෙන්නේ කියන අවබෝධය දිනු කරන්න ඕන. ඒ අවබෝධය දිනු කරගන්න ගමම්ම අනිත්‍යතාවය මුලින් බලන්න ඕන, නුවණින් බලන්න ඕන. හැම මොහොතෙම මේ අලුත් අත්දැකීමක් ඇතිවන්නේ. ඒක අතීතයෙන් මෙතෙන්ට එන්නේ නැහැ, මෙතනින් අනාගතයට යන්නේ නැහැ. අල්ලගත්තොත් මේක නිත්‍ය කියලා දෙයක් අල්ලගත්තොත් ජරා මරණ කරා නොගිහිලා නවතින්නේ නැහැ. කලාමෙදිරියා නැත්තම් කොටසතේ පහනකට පනින කොට අනේමට පහන් දැල්ල විතරයි යෝනේ පිච්චෙන නම් බෑ කියලා ඉන්න බෑ. පහන් දැල්ලට පැන්නොතින් පිච්චෙන එක නොමිලේ දෙනු ලැබේ. හා දකින රූපයේ දැක්කට පස්සේ තිතුරු වෙන කියලා හිතුවොත් ඒ අවිද්‍යාවෙන්පත් උනොතින් ජරා මරණ ව්‍යාධි නොමිලේ සපයනු ලැබේ. හැඬීම් වැළපීම් දරුවෝ නැති වෙනකොට මහලු වෙනකොට වෙන් වෙනකොට හැඬීමෙන් වැළකීමෙන් නිදහස් වෙන්න බෑ. ඒ ටික අනිවාර්යෙන් වෙනවා. එනිසා ඒකේ නිදහස් වන්න නම් දරුවෝ දාලා කැලේට යන්න නෙමෙයි. දරුවන්ට සෙනෙහස රැකවරණේ දක්වන ගමම්ම මේ අනිත්‍යතාවය බලන්න. එතකොට දරුවොත් එක්කම අපට මේ නිවන් මාගේ යන්නට පුළුවන්. එනිසා ඒ සද්ධර්මය අහනකොට පින්නතුනි ඒ සද්ධර්මයේ ප්‍රතිලාභ විදියට ශ්‍රද්ධාව හට ගන්නවා. ඒ ශ්‍රද්ධාව නිසා පින්නතුනි යෝනිසෝ මනසිකාරය ඇති වෙනවා. හැම වෙලාවෙම හිතට රැකවරණයක් ලැබෙන විදියට තමයි හැම දෙයක් ගැනම බලන්නේ. කෙනෙක් හමු වෙනකොටම යාගේ හොඳ ගති ගුණයක් මතක තියාගෙන ඒක සිහි කරනවා. යාගේ අඩුපාඩු මතක් කරලා හිත නරක කරගන්නේ නැහැ. යම් සිද්ධියක් වුණොත් ඒක සුභවාදීව බලනවා. ලෙඩක් වුණත් හිතනවා මට ඒක ජීවිතේ තේරුම් ගන්න වෙච්ච දෙයක්. ඇතැම්මිට ලෙඩ බෙහෙත් ගන්න ගිහලා ඇතැම්මිට හොඳ ධර්ම දේශනා කරන කෙනෙක් හම්බ වෙනවා, හොඳ බණ පොතක් හම්බ වෙනවා. පිනුත අරකයෙන් තමන්ට හොඳ පැත්තට යොමු කරගන්න පුළුවන් ඇත්තේ. හැම දෙයක්ම නිතර තමන් සුභවාදීව හිතන හුරු වෙනවා. හිතට ලොකු රැකවරණයක් දාගෙන ඉන්නේ තමන්. හිතට පීඩා නොවන විදියට තමන් ආරක්ෂාවක් දාගෙන ඉන්නේ. ඒකට කියන යෝනිසෝ මනසිකාරය කියලා. යෝනිසෝ මනසිකාරය ඉන්න තරමට පිනුතුනි තමන්ගේ සීහා නුවණ දිනු වෙනවා. සිහිය නුවණ දිනු වෙනකොට යා නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් ඉන්නේ. තමන්ගේ ඇස කන ආදී ඉන්ද්‍රිය ළඟ නිතරම මුරකාරයෙක් දාගෙන ඉන්නේ. හොඳ ශක්තිමත් මුරකාරයෙක් එක්කයි ඉන්නේ. නිකං ඇට ඇතුළේ තමන්ගේ ඇතුළේ තියෙන හිත බාහිරට ඇදලා ගිහිල්ලා බාහිර රූපවල කඳවන්නේ අයිඩ දෙන්නේ නැහැ. තමන් මෙතන ඉඳගෙන ඕන දෙයක් බැලුවට කමන්නේ. දන්නව මේ අනිත්‍යතාවයෙන් වෙන දෙයක් මේක ඇතුළේ මෙතන නිරදුන කියලා දකින්න. බාහිරට ප්‍රතිචාරණ දක්වන්නේ ප්‍රචාර දක්වන ගමන් තමන් දහම තුල හික්මෙනවා. එහෙම ත්‍රිවිධ සුජිතයෙන් ඉන්නකොට පින්නතුනේ සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සති, ධම්ම විජය, විරිය, පීති, පස්සද්ධි, සමාධි උපේක්ෂා කියන මේ හත වැඩෙන ජීවිතය පුරාම. ඒ වැඩෙන ප්‍රමාණයට පින්නතුනේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. මේ ඥානය පහළ වෙනවා. පහළ වුණත් එක්කම පින්නතුනේ නොඇලීම කියන කේ ඉබේ හටගන්න. මිදීම කියන කේ ඉබේ හටගන්න. දැන් ලාම්පු දැල්ලකට පැනලා පිච්චෙනවා කියලා දැක්කට පස්සේ අපි කවදාවත් අත දාන්නේ නැහැ, බලින්මත් දාන්නේ නැහැ. දැම්මත් දාන්නේ අය ගන්න බලාගෙන දාන්නේ. නොපෙච්චි ගන්න බලන් දාන්නේ. පින්නතුනේ ජීවිත අවබෝධය ලැබෙන්න ඇලීම ගැටීමයි මං ඇලෙන්නේ නැහැ කියලා හිතන දෙයක් නැහැ. දැන් අපි අසුචි ටිකක් දැකලා සතෙක් ඇත කරපු එකක් දැකලා අමතකලත් අතින් ගන්නවද අපි? අරින්න සාක්කුවේ දාගන්නවද? බලෙන්වත් කරන්නේ නැහැ නේ. ඒක කවදාවත් වෙන්නේ දකිනකොටම අපි දන්නවා මේක වෙන්නේ කියලා. රූපයක් දකිනකොටම මේක ඇසට විතරයි හේතු වෙන්නේ. මේක අල්ලනවා නම් අල්ලන්නේ සතර මහා භූත රූප කියන කියා ගන්න. වෙන් කළා ඉන්ද්‍රිය පිළිබඳව වෙන් කළේ හඳුනා ගන්න දක්ෂ වෙනවා. මේකට තමයි කියන්නේ දික්ටි දික්කමත්නම් කියලා. දැකපු දෙයක් දැක්ක තැනින් විතරක් යා සෑහීමකටපත් වෙනවා. ඒකෙන් යුතුයකම් කරන්නේ සම්බන්ධතා තියාගන්නේ නැහැ කියන එක නෙමෙයි මේ කියන්නේ. දැනටත් වඩා හොඳ අන්‍යෝන සම්බන්ධතා අවබෝධාත්මක අනිත්‍යත්වයෙන් ගනුදෙනු දෙනු කරනවා. කරන්නේ රාග දේශ දුරු වෙන විදිහේ මගක ඉඳගෙනයි මේ ගමනේ තමයි යන්නේ. ඒ සඳහා පිනුතුනි අප්‍රමාදීව කටයුතු කරන්න අපි තවතවත් වීර්යය කරමු. ඒ සඳහා ඔබට තෙරුවන් සරණින් නිරොග් නිරෝගී සුව නිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කැස් කරගත් මේ උතුම් පින්කම ආනිසංසය අපි නමින් මියගිය අපේ ඥාතීන්ටත් අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් මේ උතුම් පිනේ ආනිසංසයෙන් දෙවියන් සහිත ලෝකයාද මේකින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණයත් ඔබේ ජීවිතවලට ලැබේවා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහින්ද්‍රා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සබ්බ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් එවාගෙම භාවනා කිරීම ආදී වශයෙන් රැස් කරගත් මේ සීලෝම පුණ්‍ය ධර්මයෙන් ආනිසංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්න සැලසේවා. වඩ වඩාත්ම දහමේ හැසිරෙන්නට මේ පින්කමත් ආශිර්වාදයක් වේවා. ජීවත් වෙන ටික කාලයෙහි වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වීමට අප හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. සසර ජීවිතත් වාසනාවන්තව ප්‍රාර්ථනානුකූලව උතුම් නිවන් සුවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නිද්දුක්ඛා භයම් පන්තාච නිම්භයා සෝකම් පන්තාච නිස්සෝකා අන්තෝ සම්බේති පානිනෝ. දුකින් පේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා. සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.